සංස්කාරයන් ඉතිරි නැතුව නිරුද්ධ වීම තුලින් ආයා දුක නිදහස් වෙනවා කියන එක ඊළඟ ක්‍රමය කියනවා. මේ විදිහට එයා දකින්නවා නම් එයා එක්ක මේ ජීවිතේ ආරහත් වෙනවා, එහෙම නැත්නම් අනාගාමි වෙනවා. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පත්‍ය. යම් දුකක් හටගන්නවා නම් ඒ ඔක්කොම සංස්කාර ප්‍රත්‍යයෙන්. සංඛාරාණං නිරෝධේන නත්ති දුක්ඛස් සම්භව. සංස්කාර නිරුද්ධ වෙලා යෑමෙන් දුක නිරුද්ධ වී යනවා. ඒත මාදීනවන් ඥාත්වා දුක්ඛං සංඛාර පත්‍ය. මේ දුක හටගන්නේ සංස්කාර වලින් කියලා ආදීනවේ අවබෝධ කළොත්. සබ්බ සංඛාර සමතා. ඒ සියලු සංස්කාර සංසිඳවලා. සඤ්ඤාය උපරෝධතා. සඤ්ඤාව මේ සංස්කාරයන් තුලින් සඤ්ඤාය උපරෝධතා. ඒ කියන්නේ සඤ්ඤාව කියන්නේ හඳුනා ගන්නවා. දැන් අවිද්‍යාව නිසා සඤ්ඤාව තියෙන්නේ අපේ විපරීත වෙලා. විපරීත කියන්නේ කන පිට හැරලා අපිට සඤ්ඤාව තියෙන්නේ කොහොමද? අනිච්චේ නිච්ච සඤ්ඤා. අනිත්‍ය උදේ අපිට පේන්නේ නිට්ඨ දේ හැටියට. දුක්ඛේ සුඛ සඤ්ඤා. දුක් දේ අපිට පේන්නේ සැප වගේ. අනත්ත්‍ය අත්ත සංඥා. අනාත්මදී අපිට පේන්නේ තව ස්ථිරව පවතිනා වූ දෙයක් වගේ. එතකොට අසුභී සුභ සංඥා. අසුභ උදේ අපිට පේන්නේ සුභ වශයෙන්. මේ විපර්යාසයේ අපේ සංඥාව තුළ තියෙන තාක්කල් මේ අර්බුදේ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ සංඥාව ආය හරි පැත්තට ගත්තාම ඒවන් දුක්ඛක්ඛය හෝතු. එතකොට මේ දුක්ඛය වෙනවා කියන. ඒවන් ඤත්වා යථාතතං. එහෙම තමයි කියන යථාර්ථය දකින්න ඕනේ. සම්මද්දසා වේදගුණෝ සම්මදඤ්ඤාය පණ්ඩිතා. එතකොට මනාකොට ඒ දකිනවා නම් ජීවිතේ ඇත්ත දකිනවා නම් නුවණින් යුක්තව දකිනවා නම් අභිභුය්‍ය මාර් සංයෝගං. මාර් සේනා සමග එක්වෙන රටාව මඩිනවා කියන ඔයා. නාගච්ඡන්ති පුනබ්බවං. නැවත පුනර්භවයට යන්නේ නැහැ. ඒකෝර සාමාන්‍ය මේ ලෝකයාගේ ජීවිත රටාව තුළ තියෙන මොකක්ද? මාර සේනාවත් එක්ක එකතු වෙලා යන එකක්. ඒතර මේ එකතු වෙන රටාව මර්ධනය කරනවා කියනවා එයා මේ ධර්මයේ පිහිටලා. කොහොමද මේ දුක හටගන්නේ? සංස්කාර වලින්. මේ දුක නිරුද්ධවන්නේ සංස්කාර නිරෝධයෙන් කියලා. එතකොට එයා දුකෙන් නිදහස් වෙනවා කියනවා. දැන් ඒතර කීවෙන ක්‍රමද කිව්ව අපි? හතර. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට අහන අය කියයි කිව්වා තවත් ක්‍රම තියනවාද කියලා. තියනවා කියන්න කිව්වා. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං විඥාන පච්චයාති. යම් දුකක් හටගන්නවා නම් ඒ හැම දුකක්ම විඥානයේ නිසා කියලා. ඒක මෙනෙහි කරන එක ක්‍රමයක් කිව්වා. තව ක්‍රමයක් තියනවා කිව්වා. ඊළඟ ක්‍රමේ විඥානයේ ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් දුක නිරුද්ධයි කියලා. ඔබ දන්නවා මේ බුදුරජාණන් වහන්සේ විඥානේ වදාලේ මොකක් හැටියටද? මායාවක් හැටියට. මේ මායාවක් වගේම මොකක්ද? ආහාරයක්. ආහාරයක් කියන්නේ මේ ජීවිත පැවැත්ම පවතිනද රුකුල් දෙන එකක්. දැන් අපි වතුර බොනවා, කෑම කනවා. මේක රුකුල් දෙන්නේ අපේ පැවැත්මට. ඒ වගේ මේ ජීවිත පැවැත්මට රුකුල් දෙනවා ඇසේ හටගන්න විඥානේ, කනේ හටගන්න විඥානේ, නාසි හට ගන්න විඤ්ඤාණේ, දිවි හට ගන්න විඤ්ඤාණේ, කය හට ගන්න විඤ්ඤාණේ, මනස හට ගන්න විඤ්ඤාණේ. එක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් පග්ගුණ කියන ස්වාමීන් වහන්සේ ඇහුවා භාග්‍යවතුන් වහන්සේ මේ විඤ්ඤාණේ ආහාරයක් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළා විඤ්ඤාණේ ආහාරයක් වෙන්නේ නැවත උපතකට. ආයමත් උපදින්න අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? මේ භවයට අනුකූලව සකස් වෙච්ච විඤ්ඤාණ චුත වෙන නිසානේ. එතකොට අපේ ජීවිත අවසානයේදී විඥානේ නිරුද්ධ වුණොත් පිරිනුවම් පානවනේ. එතන මේ සත්‍යය පිරිනුවම් පාන්නේ නැත්තේ මොකද? ඔව්, මේ භව පැවැත්මට අනුකූල සකස් සිත විඥානය චුත වෙනකටම භවපත්‍යා ජාති. භවයේ හේතුවෙන් උපදිනවා. මොකද්ද උපදින්නේ? විඥානේ ක්‍රියාකාරීත්වය. එතන ඉපදිච්ච ගමන් එතන නාම රූප තියෙනවානේ. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහට තමයි මේ දුක හටගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විඥාන ගැන උපමාවක් දේශනා කළා. විඥානේ බීජයක් වගේ කිව්වා. දැන් එතකොට අපේ ඇස කන නාසය දිවකය මනස කියන මේ හයයි හටගන්න විඥාන මොකක් වගේද? බීජයක ක්‍රියාකාරීත්වය මේකේ තියෙන්නේ. රූපය අල්ලගෙන, විඳීම අල්ලගෙන, සංඥාව අල්ලගෙන, සංස්කාර අල්ලගෙන මේ විඥානේ පෝෂණය වෙනවා.

පලෝකිතං නැසී වෙනසී යන දෙයක් කියලා දැනගෙන පුස්ස පුස්ස වයම් පස්සං ඒවං තත්ත විජානති. මේ ඔක්කොම මේ ස්පර්ශයේ ඇති වෙනකොට විඳීම ඇති වෙනවා, ස්පර්ශය නැති වෙනකොට විඳීම නැති වෙනවා කියලා දන්නවා නම් වේදනානම් කයාබික්කු වේදනාව කෙරේ තෘෂ්ණාව ක්ෂය කරගන්න භික්ෂුව තෘෂ්ණා රහිතව පිරිනිවන් පානවා. නැසෙන වෙනසෙන හිස් දෙයක් ලෙස නුවණ යොදවා හැඳින මේ දුක පහස ලැබ ලැබ නැසෙන හැටි දැක එහි සැබෑ තතු හොඳින් දැනගෙන විඳින හැමදේ නිමා කරගත් සියලු තණ්හා නිවාගත් ශ්‍රමණ තෙම පිරිනිවී යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට අහයි කිව්වා තව මොකද්ද තියෙන ක්‍රමය කියලා. තව එකක් තියෙනවා කියලා කියන්න කිව්වා. යංකින්චි දුක්ඛං සම්භූති, යම්කිසි දුකක් මේ ලෝකේ හටගන්නවා නම් සබ්බං තණ්හා පච්චයාති. මේ ලෝකේ දුකක් හටගන්නවා නම් ඒ දුකට හේතුව තණ්හාවයි කියලා. මේක කිව්ව මට මතක් වුණේ මේ පසුගිය දවස්වල මේ මම දැක්ක තියෙනවා අර වෙබ්සයිට් එකක දාලා ප්‍රභාකරන්ගේ මරණය ගැන එයාගේ ප්‍රකාශයක්. එයා ප්‍රකාශ කරලා තියෙන මේ ලෝකේ සියලුම අරගල් වලට මුල තණ්හාවයි කියලා. ඉතින් ඒක උපුටා දක්වලා සුදු මහත්තයෙක් කියනවා මෙයාට මේක තීරිච්ච එක ලොකු දෙයක් කියලා. ඒ කියන්නේ සියලු අරගල් වලට ලෝකේ මුල මොකද්ද? තෘෂ්ණාවමයි. ආධ්‍යාත්ම අරගලයක් වේවා, බාහිර අරගලයක් වේවා, ඒ සෑම අරගලයකටම මුල තෘෂ්ණාවයි. එතකොට මේ තෘෂ්ණාවට බුදුරජාණන් වහන්සේ විවිධාකාර නම් දාලා තිනවා. උන්වහන්සේ එක තැනක දේශනා කරනවා මේක මුහුද වගේ කියනවා. ඒ කියන්නේ මේක කවදාවත් මුහුද කවදාවත් පිරෙන්නේ නැහැ. ඒ වගේ අපේ හිතේ තියෙන තෘෂ්ණාව කවදාවත් ඉවර වෙන්නේ, විඳලා ඉවර වෙන තෘෂ්ණාවක් නෙවෙයි තියෙන්නේ. අවබෝධ කරලා නම් තෘෂ්ණාව ඉවර වෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන්නේ මේ තෘෂ්ණාව වේලලා දාන්න කියනවා. තෘෂ්ණාව නැමති ගංගාව සැඩපහර වියලා දමන්න කියනවා සතර සතිපට්ඨානෙන්. එතකොට මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ මාර්ගය තුල තමයි තෘෂ්ණාව ප්‍රහාණය කරන්න පුළුවන් උනේ. ඊළඟට උන්වහන්සේ මේක හරි ලස්සනට දේශනා කරනවා. ඒ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් මේ දුක නිරුද්ධ වෙනවා කියලා මෙනෙහි කිරීම මේකේ දෙවෙනි ක්‍රමයයි. තණ්හා ဒුතියෝ පුරිසෝ දීඝ මද්දාන සංසාරං. අපි ඔක්කොම මේ සංසාරේ දීර්ඝ කාලයක් තිස්සේ මේ සරිසරා යන්නේ තනිව නෙවෙයි කියනවා. දෙවෙනි එක්ක කියනවා අපේ සහායකයා කවුද? තෘෂ්ණාව කියනවා. තණ්හා ဒුතියෝ පුරිසෝ, තණ්හාව දෙවෙනි පුරුෂයා කරගෙනයි මේ සසරේ බොහෝ කාලයක් තිස්සේ යන්නේ. ඉත්ථ භාවඤ්ඤතා භාවං සංසාරං නාතිවත්ති, මෙලවින් පරලොවට මේ අපායෙන් ඒ අපායට, මේ ලෝකෙන් ඒ ලෝකෙට සැරිසරා යන්නේ මේ සත්වයා තෘෂ්ණාවත් සමගයි. මේක ඉක්මෝ යන්න පුළුවන් කමක් නැහැ කියනවා. ඒත මාදී නවඤ්ඤත්වා තණ්හා දුක්ඛස්ස සම්භවං, මේ දුකේ සම්භවය ඇති කරන්නේ, දුක උපද්දවන්නේ තෘෂ්ණාව කියලා මේ තෘෂ්ණාවේ ආදීනවය අවබෝධ කරනවා නම් වීත තණ්හෝ තෘෂ්ණා රහිතව අනාදානෝ ග්‍රහණය වෙන්නේ නැතුව සතෝ බික්කු පරිබ්බජේ, එයා ඒ බික්සු සිහියෙන් හැසිරෙනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා. ඊළඟට අහනවා මහණෙනි, එතකොට අහයි අනිත් අය දැන් මේ කිවෙන එකද කිව්වේ? අටවෙනි එක. අහයි කිව්වා තවත් ක්‍රම තියෙනවාද කියලා. තවත් ක්‍රම තියෙනවා කියන්න කිව්වා. යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං උපාදාන පච්චයාති, යම් දුකක් තියෙනවා නම් හටගන්න ඒ සෑම දුකක්ම උපාදාන ප්‍රත්‍යයෙන් හටගන්නවා කියලා නුවණින් මෙනෙහි කිරීම එක ක්‍රමයක් කිව්වා. උපාදාන කියන්නේ මොකද්ද? යම්කිසි දෙයකට ග්‍රහණය වීම, යම්කිසි දෙයකට අහුවීම. යම්කිසි දෙයකට අහුණාට පස්සේ අපිට ඒකෙන් ගැලවෙන්න බෑ. දැන් අපි අහුවෙලා ඉන්නවා රූපෙට. එතකොට අපි රූපෙන් ගැලවෙන්න බෑ. අපි අහුවෙලා ඉන්නවා විඳීමට. එතකොට විඳීමෙන් ගැලවෙන්න බෑ. අපි අහුවෙලා ඉන්නවා සංඥාවට. එතකොට සංඥාවෙන් ගැලවෙන්නත් බෑ. අපි අහුවෙලා ඉන්නවා සංස්කාරවලට. එතකොට සංස්කාරෙන් ගැලවෙන්නත් බෑ. අපි අහුවෙලා ඉන්නවා විඥාණයට. ගැලවෙන්නත් බෑ. එතකොට අහුවෙලා නම් ඉන්නේ, ගැලවෙන්න බැරි නම් අපිට තියෙන එතනම දැඟලිලා නේද?

ඒතමාදීනව ඤත්වා මේ විදිහට ආදීනව මෙනෙහි කරලා දුක්ඛං ආහාර පත්‍යා මේ දුක ආහාර ප්‍රත්‍යයෙන් කියලා සබ්බාහාරං පරිඥාය සියලු ආහාර පිරිසිදු අවබෝධ කරලා සබ්බාහාර අනිසිතෝ සියලු ආහාරයන්ට එකතු නොවි හිටියොත් ආරෝග්‍යං සම්මදඤ්ඤාය ආසවානම් පරික්කය ආශ්‍රයං ක්ෂේකොට නිවනම ආරෝග්‍ය බව දැනගෙන සංඛාය සේවී ධම්මට්ඨෝ නුවණින් සලකලම ඒ ආහාර සේවනය කරන ධර්මයේ පිටපු කෙනා සංඛං නෝපේති වේදගූති සසරින් ඈතර වෙච්ච කෙනා වෙන කිසිම උපතක් කරන්න යන්නේ නැහැ කියනවා. ඊළඟට දැන් කිවෙනකද කිව්වේ 11 වෙනි එක 11 තව ක්‍රමයක් තියෙනවද කියලා අහුවම බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා මහණේ කියන්න කියනවා තව ක්‍රමයක් තියෙනවා යංකින්චි දුක්ඛං සම්භෝති යම්කිසි දුකක් හටගන්නවා නම් සබ්බං ඉංජිත පච්චය ඉංජිත කියලා කියන්නේ මේ සෙලවීම චලනය සංසිඳීම නෙමෙයි ඇවිස්සීම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සාමාන්‍ය මිනිස්සයා ගැන තියෙන්නේ කොහොමද මේ මනුෂ්‍යයා අපේක්ෂා සහිත හැමතිස්සෙම ඉන්නේ වතුරෙන් ගොඩට ගත්ත මාළුවෙක් වගේ කියනවා. හැමතිස්සෙම ඉන්නේ කොහමද? මාළුව වතුරෙන් ගොඩට ගත්තාම ඉන්නේ පහසු වෙන්ද? නෑනේ. අමාරුවෙන් ඉන්නේ. එතකොට ඒ පහසුර පත්තන්නේ මක්ුණාමද? වතුර දුන්නම. ඒ වගේ අපිට අවශ්‍යතාවය ලැබෙනකන් අපි ඉන්නේ අපහසුවෙන්. ඒතර ඒක අවශ්‍යතාවය ලැබුණා කියන්නේ ආයි මාළුව වතුරට දෑවා. ඊට පස්සේ ආයි වතුරින් ඒ වතුරෙන් මාළුවා ඉඳලා ආයි උඩට එනවා. ඊටසයි ආයි වතුරට දාන්න ඕනේ. මේ වගේ තමයි කියන අපිට එකක් ලැබෙනකන් අපි අපහසුයෙන් ඉන්නවා. ඊළඟ ලැබුණාන් පස්සේ ඊළඟ එක ලැබෙනකන් අපහසුයෙන් ඉන්නවා. මේකට තමයි ඉංජිත කියන්නේ. ඒ කියන්නේ අපහසුයෙන් ඉන්න එක. චලනේ. මේක තමයි කියන දුක හට ගන්න හේතු වෙන්නේ. දැන් සමහර විට සමහර අම්මලා ඉන්නවා අනේ මට ආයෙමත් මරණ ආසන්න මොහොතේ මේ අවුරුදු ගානක එකට ළමයෙක් ඉඳලා හිතනවා ආයෙමත් අනේ මට ආයෙමත් මේ ළමයිවම දකින්න ඕනේ. අනේ මේ ළමයෙන් හම්බෙන්න ඕනේ. දැන් මෙන්න අපහසුයෙන් ඉන්නවා දැන්. ඒක ලබා ගන්න. එතන මරණසන්න මොහොතේ. එතන ඒ අපහසුයට මොකද වෙන්නේ යා? සබහට යා ඒකින් දුගතියට යන්න පාරක් හැදෙනවා. ඉතින් මේ වගේ අපිට හිතා ගන්න බෑ. මනසේ තියෙන මේ අපහසුව අපි එක එක දේවල් කරා අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ අපහසු ගතිය සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මොත් දුකේ හට ගැනීම නැහැ කියන. මේ අපහසු ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙච්ච පිරිස කවුද? රහතන් වහන්සේලාට කිසිම අපහසුවක් නැහැ නේ. බලන්නේ බුද්ධ කාලේ උන්වහන්සේලාගේ චරිත දිහා බඩගින්න ප්‍රශ්නයක් නෙමෙයි. පිපාසි ප්‍රශ්නයක් නෙමෙයි. අවුව ප්‍රශ්නයක් නෙමෙයි. වැස්ස ප්‍රශ්න. ඒ කිසි දෙයක් ඒ තමන්ගේ ජීවිතේට අපහසුවක් නෙමෙයි. කල්පනා කරන්න එපා. අනේ මම අද වැළඳුවේ නැහැ. හෙට හම්බ වෙයිද නැහැ. ඊයේ රෑ හරියට නිින්දක් නැහැ. හෙටවත් නිදා ගන්න පුළුවන් වෙයිද නැහැ. මේ වගේ හරි කෑමක් නැහැ. දවස් ගානකින් නැවෙන්නේ නැහැ. ආයි නාන හම්බ වෙයිද? මෙහෙම කල්පනාවක් නැහැ. අපහසුවක් නැහැ. දැන් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පුද්ගලයන් නිකලෙස් වුණාම කොච්චර සංසිඳීමක් ඇද්ද? අපිට ඡායා මාත්‍රකින්වත් ඒක තේරුම් ගන්න විදියක් නැහැ. කොච්චර සංසිඳීමක් ඇද්ද? අර ඒක තැනක තියෙනවනේ මේ සමහර අවස්ථාවල තියෙනවා මේ සමහර ස්වාමීන් වහන්සේලා අර ධම්මපදයේ තියෙන හොඳ කතා මේ අර චූල කාල මහ කාල කියලා දෙන්නේ පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ දැන් චූල කාල පැවිදි වෙලා ඉතින් ඔහේ ඉතින් හිටිය වළඳලා. හැබැයි මහ කාල ස්වාමීන් වහන්සේ මහන්සි වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කළා නිකලෙස් වුණා. මේගොල්ල පැවිදි වුණේ ගෙදරින් කැමැත්තෙන් නෙවෙයි. ඊට පස්සේ ඔන්න චූල කාල ස්වාමීන් වහන්සේ චාරිකාව වඩිද්දි මොකද වුනේ? හිතුණා ගෙදරට යන්න. චාරිකාව වැඩියා. වඩනකට ඔන්න ගෙදරට ආරංචි වුණා. ගෙදරට කිව්වන්න උඹලගේ මේ ස්වාමීවරු ඕන දැන් සිවුරු දාගෙන ඕන් චාරිකාව යනවා කියලා. හා එහෙනම් අපි ආරාධනා කරමුකෝ ගෙදරට. ඔන්න ඒතකොට පැරණි බිරිඳ ගිල් ආරාධනා කළා ස්වාමීනි හෙට දානෙට වඩින්න කියලා. ගියා. දානෙ වැළඳුවා. වන්දර පිටත් වෙන එනං උපාසිකාව යන් අපි පිටත් නා යයිවිලි බෑ කිව්වා කියලා සරම දුන්නා අතට. මේන් කිව්වා සරම මෙච්චර කල අපි ඔහිව අල්ලගන්න බැරුව හිටියේ. ඔහෙට වෙච්ච දෙයක් හොයාගන්න බැරුව හිටියා. දැන් බෑ කිව්වා. ඒව්වා. දැන් හිතේ තිබුණ නැත්තං ඇවිස්සෙන ගතියක් එයාව රඳවන්න බෑ. ඊර්වසේ ඒ උපාසිකාවර මොකද කළේ? සිවුර ඇදලා පැත්තකට දෑවා. දැන් ඉතින් මේක ඇඳ ගන්නකෝ. ඉතින් ආයෙ ගෙදර වැඩ පටන් ගත්තා යා. ඊට පස්සේ ඒක ආරංචි වුණා අයියාගෙන උනට මහා කාල. අපි එක්කිනාවත් ගෙන්න ගන්න ඕනේ. ඉතින් ආරංචි ඉතින් මහා කාල ස්වාමීන් වහන්සේට ආරංචි වුණා මල්ලි ගෙදර ගියා වෙච්ච දෙයක් නැහැ කියලා. ඊට පස්සේ මහා කාල ස්වාමීන් වහන්සේ ඒ ගමට පිඬිසිගා වැඩි වුණා ආරංචි වුණා අන්න ඇවිල්ලා ඉනවා කිව්වා. ගමේ පිඬ පාති වඩිනවා කිව්වා. ආරාධනා කළා වඩින්න කියලා. ඉතින් ගෙදරට වැඩියා. අර වගේම දානි පූජා කළා කිව්වා. දැන් වඩින්න ලෑස්ති වෙනවා. හා හා ඒව කොහෙද කිව්වා. දැක්කද කිව්වා මල්ලි දැන් අපි ගත්තා. ඔහෙටත් ඕක තමයි කිව්වා. කියලා සරන් ලෑස්ති කරගන්නකොට ස්වාමීන් වහන්සේට මොකද වුනේ? බලන් ඉඳෙද්දි උඩට වැඩියා. වහලේ උඩින්ම ගියා. එතකොට මේ හැලහැප්පිලි නැති ඇවිසිච්ච නැති සරිතේට අර මාළුවෙක් වගේ නෑ. දැන් අපිට මේකෙන් පේනවා එතකොට අර ස්වාමීන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යන්න බැරි වෙච්ච එක නිසා අර මානසික තත්ත්වෙ එහෙමම තිබුණා. ඒකින් තමයි අහුවුනේ. ඒකට කියන්නේ ඉංජිත. ඉංජිත කියන්නේ ඇවිස්සීම. හිත ඇවිස්සෙන එක. අර එක තැනක තියෙනුනේ එක ඒ වගේ තරුණයෙක් පැවිදි වුණා ඒ ළඟදි බැඳපු අලුත. එතකොට බිරිඳේ බබෙක් හම්බ වෙන්න හිටියා. පුතෙක් ලැබුණා. ඒ බිරිඳේ දැන් භික්ෂුන් වහන්සේලා පෙන්වන්න බෑ. දකින් දකිලාට බයිනවා මේ උදවිය තමයි මගේ ස්වාමියාව දැහැගත්තේ. කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වුණා. පත් වෙලා ගමේ චාරිකාවේ වැඩියා. වඩිනකට ගම්මු කිව්වා අන්න උඹේ ස්වාමියා ඇවිල්ලා ඉන්නවා කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේ බිරිඳ මොකද කළේ? ළමයා පොඩි පුංචි ළමයා වඩාගෙන ගියා. හරි මම දැන් ළමයා පෙන්නලා එක්කන් යනවා කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ දානි වළඳලා ගහක්කට විවේකයෙන් හිටියා. ඉන්නකට බිරිඳ ආවා. ළමයාට අරගෙන ඇවිල්ල ස්වාමීන් වහන්සේ ඉස්සරහා ළමයාව අතෑරියා. බිම අතෑරියා. මේන් තමුසේගේ ළමයා කියලා. ඒ ස්වාමීන් වහන්සේ ඇස්සේ බැලුවා. බලද්දි මේ පොඩි දරුවේ අඬනවා. අර බිරිඳ මොකද කළේ? හැංගිලා බලන් හිටිය. දැන් ඉතින් මෙයා වඩා ගනි. හැයි හිතේ ඇවිසිල්ල නැහැ නේ දැන්. මොකුත් නැහැ සංසිඳිලා ඉන්නේ. මේ ස්වාමීන් වහන්සේ බැලුවා ළමයෙක් අඬනවා. ඇස් වහගත්තා. ඒ බලාපොරොත්තු වුණා මේ හිත නිකන් උණු වෙලා යයි කියලා. ඊට පස්සේ බලන් හිටිය ඇස් අරින්නෙම නැහැ. ඊට පස්සේ ළමයා අරගෙන කිසි හිතක්පක් නැති කෙනෙක් කියලා ළමයා අරගෙන ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ දිවෙසින් මේක දැක්කා. උන්වහන්සේට නම තිබ්බා සංගාමජිත්, යුද්ධේ දිනෝ කෙනා කියලා. තේරගාතාවලත් තියෙනවා මං හිතන්නේ උන්වහන්සේගේ. එතකොට මේ ඇවිසිල්ල සංසිඳීම දුකේ සංසිඳීමයි. ඊට පස්සේ තව ක්‍රම තියෙනවද කියලා ඇහුවා. දැන් ඒ කිවින ක්‍රමද කිව්වේ අපි 12 නේ තියෙනවා කිව්වා. නිස්සිතස්ස චලිතං හෝති අය මේ කානුපස්සන. යම් කිසි දෙයක් අල්ලගෙන ඒක ඇසුරු කර කර හිටියොත් එතන කිව්වා කම්පාව තියෙන්නේ. අනිස්සිතෝ න චලති. යම් කිසිවකට ඇලිලා නැත්තම් අල්ලගෙන නැත්තම් එතන කිසි කම්පාවක් නැහැ කිව්වා. අනිස්සිතෝ න චලති. නිස්සිතෝ ච උපාදියං. මේ එකකවත් අල්ලගෙන නැත්තම් එතන කම්පනයක් නැහැ. නිස්සිතෝ ච උපාදියං. මේ අල්ලගෙන සිටීමෙන් තමයි ඒකට අහු වෙන්නේ. ඉත්ත භාවඤ්ඤතා භාවං සංසාරනාදිවත්ති. එතකොට ඒ අල්ලගෙන ඉන්න එක්කෙනා ඒකට අහු වෙන නිසා එයාට මේ ඉපදෙන මැරෙන ලෝකයෙන් නිදහස් වෙන්න බෑ කියනවා. මේක තේරුම් ගත් එක්කෙනා මේ අල්ලා ගැනීම අහුවීම මහ භයක් හැටියට සලකලා ඒක අතාරිනවා කියනවා. එහෙම අතෑරලා කියනවා භික්ෂු සිහියෙන් වාසය කරන්නේ. එතකොට ඒ කියවෙන එකද 13. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව ක්‍රම තියනවාද කියලා හොත් කියන්නේ කිව්වා. තවත් ක්‍රම තියෙනවා. රූපේහි භික්කවේ ආරුප්පා සන්තතරාති අයමේකානුපස්සන. තව ක්‍රමයක් තියෙනවා කිව්වා. දැන් බලන්න ඉහළ ක්‍රමයක් කියනවා. රූපේහි භික්කවේ ආරුප්පා සන්තතරාති. මහණෙනි මේ රූප ධානයේ ඉක්මවා කියපු අරූප ධානයේ වඩාත් සාන්තයි ප්‍රණීතයි කියලා නුවණින් මෙනෙහි කිරීම එක ක්‍රමයක් කිව්වා. ඊළඟ ක්‍රමේ අරූපේහි නිරෝධෝ සන්තතරෝත. අරූප ධානයේ ඉක්මවා ගිහිලා නිරෝධ සමාපත්තියට පත්වීම තමයි වඩාත්ම සාන්ත කියලා මෙනෙහි කිරීම ඊළඟ ක්‍රමයේ කිව්වා. එතකොට එහෙම මෙනෙහි කරන කෙනා මොකද කරන්නේ? රූපත් අතහරිනවා, අරූපත් අතහැරලා නිවන කරා ගිහිල්ලා සසරෙන් ඈතර වෙනවා.

කියනවා නම් ඒ කියන්නේ මොකක් ගැනද? නිවනටයි. ලෝක සත්‍ය නිවන ගැන කියන්නේ අනේ මට නම් දැම්ම නිවන් දකින්න ඕනේ නැහැ. එහෙම කියන අය නැද්ද? ඊළඟට එහෙම මොකද ඒක දකින්නේ මොකක් හැටියටද? දුකක් හැටියට දකින්නේ. භයානක දෙයක් හැටියට දකින්නේ. එතකොට ඒතං අරියාණ තදමරියාණං ඒතං සුඛන්තේ, මේ නිවන අවබෝධ වීම තමයි සැපය කියලා කල්පනා කිරීම ඒක අංශයක් කියනවා. එහෙම කල්පනා කිරීම තුල තමයි කියනවා එයා මේකෙන් ඈතර වෙන්නේ. මේක තියෙනවා මේ ලෝක සත්‍ය හිතන විදිය. රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා ඉට්ඨා කන්තා මනාපාච යාවතත් තීති උච්චති. රූප ශබ්ද රස සුවඳද සිරුරට ලැබෙන පහසද සිතේනගෙන සිටිවිලි සහ සියලුම දේ මෙලොවේ සොඳුරිය ඒ මනහරවේ ඒ කෙරෙහිම සිත ඇලවේ. ඒ කියන්නේ මේ ලෝක සත්‍යයා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියනවා ලෝක සත්‍යයට තේරෙන මොකක් වගේද? ප්‍රියමනාප මනහර දෙයක් වගේ. ඒ කෙරෙහිම යාගේ සිත ඇලවෙනවා. එතකොට මේ නිසා ඒගොල්ලෝ මේක සම්මත කරගෙන ඉන්නවා ලෝකේ සැපයි කියලා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ලෝකේ සම්මත කරන් ඉන්නවා සැපයි කියලා. ඒවා නිරුද්ධ වෙනවා නම් යම් තැනක යත්ථ චේවේ නිරුද්ධಂತಿ තන්තේ සං දුක්ඛ සම්මතං. ඒගොල්ලෝ ඒක සම්මත කරන් ඉන්නවා දුකයි කියලා. සුකංති දිඨමරියේහි සක්කායස්සු පරෝධනං. මේ සැපයි කියලා හිතාගෙන මේ ලෝක සත්‍ය ඉන්නේ සක්කාය දෘෂ්ටිය නිසා. නමුත් මේ සියල්ලේ නැතිතන තමයි ආර්යයන් වහන්සේලා සැපේ කියලා කිව්වේ. එතකොට පච්ච නීක මිදං හෝති සබ්බ ලෝකේන පස්සතං. ඒක මේ ලෝකේ දකින ක්‍රමයට වඩා ප්‍රතිවිරුද්ධ දෙයක් කියනවා. ප්‍රත්‍යනීක කියන්නේ ප්‍රතිවිරුද්ධ. ලෝකයා දකින ක්‍රමයට වඩා ප්‍රතිවිරුද්ධ දෙයක් කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පෙන්නා දෙන්නේ. යම් පරේ සුකතෝ ආහු අන්නය. අන්නය කිව්වේ දෙමිනිස් ලෝකයා සැපයි කියලා යමක් කිව්වද තදරියා ආහු දුක්කතෝ. ආර්යයන් වහන්සලා කියන්නේ දුක වශයෙන්. යම් පරේ දුක්කතෝ ආහු මේ අන්යන් දුකයි කියලා යමක් කිව්වද තදරියා සුකතෝ විදුං. එතකොට ආර්යයන් වහන්සලා ඒ ආબોධ කරගන්නේ සැපක් හැටියටයි. යස්ස ධම්මං දුරාජානං සම් පමුල්හෙත් අවිද්දසු නියුතානං තමෝ හෝති අන්ධකාරෝ අපස්සතං. පස්ස ධම්මං දුරාජානං, මේ ධර්මයේ දුරාජානං අවබෝධ කරගන්න දුෂ්කරයි. සම් පමුල්හෙත් අවිද්දසු, මේ අවිද්‍යාව යුතු කෙනා සම්පූර්ණයෙන් මුලා වෙලා ඉන්නේ මේ ධර්මයේ. ඒ නිසා යාට තේරෙන්නේ නැහැ කියනවා. නියුතානං තමෝ හෝතු තමෝ හෝති. එතකොට මේ අවිද්‍යාවෙන් වැහිලා තියෙන එකට එතන තියෙන මොකද්ද? තමෝ. තමෝ කිව්වේ අන්ධකාරය. අන්ධකාරෝ අපස්සතං. ඒතර අඳුරින් ඉන්න කෙනාට පේන්නේ නැහැ. ඒක තේරුම් ගන්න අරගෙන මේ ධර්මයේ දකින්න කියනවා. අපහසුවෙන් දැකගත යුතු සිරිසදහම් හඳුනගනිව්. අවිද්‍ය අඳුර යුතු හැමදෙන මේ ගැන හැමදා රැවටිති. අවිදු අඳුර තිබෙන කෙනා කිසිවක් දැකගත නොහැකිව ඝනබුල් අඳුරෙහි ඉන්නේ. සතංච විවටං හෝති ආලෝකෝ පස්සතාමිව. දැන් ආලෝකය තිබුණොත් තමයි ඇස් ඇති කෙනෙකුට යමක් පේන්නේ. එතකොට ඒ වගේ මේ එතකොට ඇස් ඇති කෙනා වගේ තමයි නුවණ තියෙන එක්කෙනා. ආලෝකය වගේ තමයි යාට ලැබෙන ධර්මය. එතකොට ඇස් ඇති කෙනාට ධර්මයේ ලැබුණොත් යාට ආලෝකය ලැබුණා වගේ ඒ සත්පුරුෂයා විතරක් ඒක දකිනවා. සම්තිකේන විජානන්ති මග්ගා ධම්මස් අකෝ විදා. මේ ධර්මයෙන් තේරුම් ගන්න බැරි අදක්ෂ අය ළඟ හිටියත් එයා දකින්නේ නැහැ කියනවා. ධර්මයේ ළඟ තිබුණත් ඒ ධර්මයේ දකින්නේ නැහැ කියනවා. භවරාග පරේතේහි භවසෝතානුසාරිහි. භවරාගේට ආයිපදෙන්න තියෙන ආසාවට පැටලිලා ඒකට යටත් වෙලා ඉන්න භවසෝතානුසාරිහි සසර සැඩපහරේ ගසාගෙන යන මාර දෙයියානුපන්නේහි. මාරයාගේ ග්‍රහණයට අහු වෙලා ඉන්න අයට නායන් ධම්මෝ සුසම්බුදෝ. මේ ධර්මය අවබෝධ කිරීම ලේසි එකක් නෙවෙයි. කෝණු අඤ්ඤත්‍ර මාරියේහි පදං සම්බුද්ධ මරහති.

නෑ. මොකද වැඳුම් පුදුම් කරන චරිත හොයනකොට ඒ චරිතවල තියෙන ප්‍රසිද්ධිය, හඬ, රූපේ, සම්මාන, ඒ ඔක්කොම මේ චරිත වටා තියෙනවනේ යම්කිසි චරිතවලනේ. එතකොට ඒව තමයි පුද්ගලයා හඹාගෙන යන්නේ. එතකොට යා ධර්මය අල්ලන්නේ නෑ. ඊළඟට ධර්මය ඉගෙන ගත්තේ එක්කෙනා හුවින්නේ කාටද? තමාට. ඒ තමයි ධර්මයේ තුලින් තමන් ටික ටික ධර්මයේ කියනකොට අනුන්ට තමන් දන්නේම නැතුව තමන් විශේෂ කෙනෙක් වගේ තමන්ට හිතෙනවා. ආන් ඒතන තමයි ඊළඟ ප්‍රශ්න. අපි ඒකට කියන ඊගෝ එක කියලා. ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. එතකොට ඒ ප්‍රශ්න දෙකට අහුවෙන්නේ නැත්තම් පුද්ගලෙක් එයා ධර්මයේ දකින්න පුළුවන් සුදුසුකම් තියෙන කෙනෙක්. ඉතින් මම දන්නේ ඒ සුදුසුකම් අපි අතර කාට තියෙනවද කියලා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ ඒ සුදුසුකම අපේ ජීවිතේ අපි ඇති කරගත්තොත්. මම මේ කියපු දේ අතිශයින්ම වැදගත් එකක්. ඒ කියුවේ මේ ධර්මය හොයාගෙන යන කෙනෙකුට ප්‍රධාන වශයෙන්ම තියෙන බාධක දෙක. අර ධර්මය අල්ලගන්න යන එක්කෙනා ධර්මය ඉගෙන ගත්ත එක්කෙනාට මාන්නේ ආවොත් එයා මුරණ්ඩු වෙනවා. ඊට පස්සේ එයා අන්තිමට තමන්ගේ දෙයක් කියාගෙන යනවා. එයා කියාගෙන යාවි මට මම මෙහෙම ධර්මයෙන් මෙනෙහි කළා. මම මේ ධර්මයේ සීකර කර හිටියා. මට මෙහෙම අවබෝධ වුණා සලකලා මට. මමත් දැන් විශේෂ කෙනෙක්. අන්න වැරදුනා. ඇයි තමන් හුවා දක්වගත්ත තමන්ව. නමුත් එතන හුවා දක්වන තිබේ තමාව නෙමෙයි, ධර්මයයි. එතකොට ධර්මයේම ඉස්මතු කිරීම තමයි ධර්මයටම සත්කාර සම්මාන. දැන් බුදුරජාන් වහන්සේ දැන් සමහරු ඒකට කල්පනා කරනවා. මේම ධර්මයෙන් කියන්න කල්පනා කරනවා සමාජ තත්ත්ව ගන්න. එතකොට සමහරු ඉන්නවා ඔය ධර්මයේ පොඩ්ඩක් පාඩම් ඉන්න අය. ඒගොල්ල කැමති නැහැ තව කෙනෙක් ධර්මයේ කියනවට. ඒගොල්ල මොකද කරන්නේ? ඇතනේදි ප්‍රශ්න දානවා. ඔයා ඔහොම කිව්වට ඕක මෙහෙමනේ තියෙන්නේ, ආරමනේ තියෙන්නේ කියලා. එතකොට හටගන්නේ මොකද්ද? ආරවුලක්, වාදයක්. වාදයක් හටගත්තු ගමන් එතන ධර්මයේ බැහැර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වාදී වාදී පිණිස ධර්මයේ ඉගෙන ගත්තොත් ඒක මොකක් වගේද? සර්පයාගේ නැට්ටෙන් ඇල්ලුවා වගේ කියන වලිගෙයි. සර්පයාගේ වලිගෙන් ඇල්ලුවා කියන්නේ ඒ සර්පය ඒ අල්ලපු උද්ගලයාම ඒකෙන් විනාශ වෙනවා කියනවා. ඒ කියන්නේ යම් ඒ ධර්මයේ අල්ලපු පිළිවෙල වැරදි නිසා ඒ ධර්මයේ අල්ලපු ඒ අල්ලපු කෙනාම ඒ නිසා විනාශ වෙලා යනවා කියනවා. ඒ නිසා පින්වත්නි හොඳට කල්පනා ඇති කරගන්න ඕනේ මේ බුද්ධ දේශනා අපි දැන් සෑහෙන්න විස්තර කරලා දීලා තියෙනවා. මේවෙන් අපි අදහස් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම ඉස්මතු කරලා දෙන්නයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු කරලා දීමේදී මේ ලෝකේ ලාභ සත්කාර පිණිස යන මාර්ගයක් තියෙනවා. ධර්මය අවබෝධ කර මේ පිණිස යන මාර්ගයක් තියෙනවා. එතකොට මේ ධර්ම කතාව කිරීමේදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා යන මාර්ගයට අහුනොත් කෙනෙක් ඊට පස්සේ ඒ ධර්මයේ තුලින් ඒකට ආස කරන්න ගත්තොත් තමන්ගේ ප්‍රතිරූපෙට ඊට පස්සේ යාට සම්පූර්ණයෙන්ම වැහිලා යන්නේ මොකද්ද? අන්තිමට ධර්මයේ පෙනී ධර්මයේ ආතාරිනවා ප්‍රතිරූපෙට එක ගන්න. ඉතින් මේ නිසා මේ අනතුරෙන් අපිට බේරිලා යන්න නම් අපිට හරියට මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහිම සිට පහදවන්න ඕනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ අදාළ මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ආරම්භය මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? පැහැදීම. මොකද පැහැදීම? තමන් ගැන පැහැදීමද? කවුරු ගැන පැහැදීමද? සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම. අන්න ධර්මය අහුවෙන තැන. එතකොට තථාගතයන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පහදින්න නම් තථාගතයන් වහන්සේගේ අවබෝධය කුමක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට තථාගතයන් වහන්සේගේ අවබෝධය මෙයයි කියලා කවුරු හරි කෙනෙක් කියා දුන්නොත් ඒ කල්යාණ මිත්‍රයා. එතකොට කල්යාණ මිත්‍රයා හඳුනා ගන්න තියෙන මේ විදිහටයි. මොකද ලෝකේ කල්යාණ මිත්‍රිය හඳුනා ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මොකද ලෝකේ බුදුරජාන් වහන්සේ වදාලා මේ ලෝකේ මිනිස්යන්ගේ ස්වභාවය කොමක්ද? ඒක තැනක කියනවා මේ අර පෙස්ස කියලා මේ ඇතුම් පුහුණු කරන මිනිස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ සත්තු නම් හරි ලේසියි කියන පුහුණු කරන්න. අස්පයෝ එහෙම ගේනවා කියන පුහුණු කරන්න බාර දෙනවා කියන අස්පයෝ බාර දුන්නට පස්සේ පුහුණු කරගෙන යනකොට ඒ අස්යාගේ අය අස්පයා තමන්ගේ අඩුපාඩු ප්‍රකට කරනවා කියන භාග්‍යතුන් වහන්සේ මම මගදිම යා පුහුණු කළා කියනවා. මිනිස්සු එහෙම නැහැ කියන මේ ළඟ ඉන්නවා මේ hina වේගනේ ඉන්නවා කියනවා.